සුදු අතින් සැරසිලා ලංකාවේ සතර දිග්භාගයෙන්ම පැමිණ දහම් රසය විඳීම උදෙසා සාවධානව රැඳී සිටින මේ අසිරිමත් නෙතට ශාන්ත භාවයක් ඇති කරන්නා වූ ඒ දසුන මේ අදිපොසොන් පුරපසළොස්වක පෝදා ලබා ගන්නවා නම් අපේත් සතුට සොම්නස එයයි. ඉතින් දැන් අප නමස්කාර පූර්වකව පූජනීය කිරිපත්කොඩ ඥානානන්ද බුද්ධපුත්‍රයන් වහන්සේට ආරාධනා කර සිටිනවා. මේ නිසංසල පරිසරයේ, මේ සුවදායක පරිසරයේ සිට පුන් පෝදා අරුණෝදේ සුමధుර දහම් දෙසුම ආරම්භ කිරීමට. සාදු නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහ සංඝ සරණ යමි නමස්කාර වේවා තුනු සරණ සරණ යමි සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ඔබට අහන්ට නොලැබෙන දුර්ලභ වූ දේශනාවක් ඔබට අහන්ට සලස්වන්නයි අපි මේ සූදානම් වෙන්නේ. අපගේ ශාස්ත්‍ර වූ ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධ දේශනා 18,000ක් වගේ ප්‍රමාණයක් අපට සුරක්ෂා වෙලා තියෙනවා. නමුත් බොහෝ දෙනෙකුට ඒ බුද්ධ දේශනා අහන්න ලැබෙන්නේ නැහැ. බොහෝ දෙනෙකුට අහන්න ලැබෙන්නේ එක එක්කෙනාගේ පුද්ගලික අදහස්, පුද්ගලික මත, එහෙම නැත්නම් සමාජ විවේචන. බුදුවරයෙක් අවබෝධ කරපු ධර්මය මොන ආකාරයකක්ද කියලා බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඒ නිසාම මේ සමාජයේ සාරයේ අසාරයේ අඳුනා ගන්න බැරි අතරමං වූ ස්වභාවයකින් යුක්තයි. මේ අතරමං වීමට හේතුව වුණේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්න නියමාකාරයෙන් වාසනාව නොලැබිච්ච නිසා. මහමෙවුනාව තුලින් අපි ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධ දේශනා, උන්වහන්සේගේ දේශනාවල් අපි සරල භාෂාවෙන් ශ්‍රද්ධාවන්ත ජනතාවට ශ්‍රවණය කරන්ට ඉගෙන ගන්නට සලස්සලා තියෙනවා. ඒ තුලින් තමයි මේ පිරිස අතරේ ශ්‍රද්ධාව ඇති වුණේ. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව මෙතරම් ආශ්චර්යවත්ද? ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවිතය ගැන දන්නා දේවල් මෙතරම් විස්මිතයිද? සාමාන්‍යයෙන් අපට පේන ලෝක සීමාවේ රැඳී සිටි අපි හිතාගෙන ඉන්නවා අපට 99%ක් දන්නවා, දන්නේ නැති 1%යි කියලා. ගෞතම බුද්ධ දේශනාවල් ඉගෙන ගන්නකොට අපිට පේනවා අපි දන්නේ 1%යි, 99%ක්ම අපි දන්නේ නැහැ කියලා. ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමක් හිටියා. ඒ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ, මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. අදකොට ඉතාම රසවත් දේශනාවක් අහන්න ලැබෙනවා මුගලන් මහරහතන් වහන්සේ වදාළ දේශනාවක්. සාමාන්‍යයෙන් අහන්න ලැබෙන්නේම නැහැ. ඒ මුගලන් මහරහතන් වහන්සේ වදාළ දේශනාව බුදුරජාණන් වහන්සේ අනුමත කළා. ඒ දේශනාව සඳහන් වෙනවා සංයුත්ත නිකායේ අවස්සුත පරියාය සූත්‍රය කියලා. ඒ දිනවල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සාක්කි ජනපදයේ කපිලවස්තු නුවර වැඩ සිටියේ. සාක්කි ජනපදය කියන්නේ සාක්්‍ය වංශකයන්ගේ රාජධානිය. අපි අමතක කරන්න හොඳ නෑ, අපිත් ඥාති සම්බන්ධයක්, සිංහල ජාතියේ ඥාති සම්බන්ධයක් තියෙනවා සාක්්‍ය වංශයට. ඒ ඥාති සම්බන්ධය ඇති වුණේ මව් පාර්ශවයෙන්. විජය කුමාරයා ලංකාවට ඇවිල්ලා ලක්බිම රාජධානිය පිහිටවාගෙන රාජාභිෂේකයේ කරද්දී ක්ෂත්‍රිය රාජවංශික කන්‍යාවක් සමග විවාහ විය යුතුයි. මේ සඳහා විජය කුමාරයා ලංකාවේ ඒ සිදු කරපු විවාහ මංගලෝත්සවයේදී ක්ෂත්‍රිය කන්‍යාවක් හැටියට බද්දකච්චානා කුමරිය ලංකාවට කැඳවා ගත්තා. බද්දකච්චානා කුමරිය සාක්්‍ය වංශිකයි. එතකොට විජය කුමාරයා බද්දකච්චානා කුමරිය කියන ඒ රාජකීය දෙපළගේ සම්බන්ධතාවයෙන් තමයි සිංහල ජාතිය පටන් ගත්තේ. එතකොට අපි ඍජුවම සම්බන්ධයි අපේ මව් පාර්ශවයෙන් සාක්්‍ය වංශයට. තේ නිසා මා හිතනවා ගෞතම බුද්ධ ශාසනය ගැන සිංහලයට තමයි වඩාත්ම හිමිකම තියෙන්නේ. ඉතින් මේ සාක්්‍ය වංශයේ ඒ සාක්්‍ය ජනපදයේ කපිලවස්තු නගරේ අලුත් සංතාගාරයක් රැස්වීම ශාලාවක් හැදුවා. ඒක විවෘත කිරීමට ඒ සාක්්‍ය වංශිකයන් කල්පනා කළා මේක ඉස්සල්ලාම පරිභෝග කරන්න සුදුසුයි අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ආරාධනා කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපගේ මේ අලුත් රැස්වීම ශාලාව විවෘත කිරීම පිණිස භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයා සමග වඩිනසේක්වා කියලා. එදා හවස සම්පූර්ණ ශාලාවේ ඇතිරිලි අතුරලා, ඒ කියන්නේ කාපට් දාලා, ඊළඟට ඇතුළු වෙන දොරටුව ළඟ වතුර භාජනයක් තියලා පාද හෝනේ කරගන්නට, ඒ ශාලාව ඇතුළේ පහන් දැල්වල බුදුරජාණන් වහන්සේට ගින් ආරාධනා කළා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් ශාලාව සූදානම් කළා තියෙනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා සමග වැඩම කළා. ඒ ශාලාව මැද්දේ තියෙනවා ලොකු කණුවක්. බුදුරජාණන් වහන්සේ මේ කණුවට පිට දීලා වාඩි වුණා. මිනිසුන්ගේ පැත්තට මූණලා භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට පිටුපසින් වාඩි වුණා. ඊට පස්සේ සාක්්‍ය වංශික පිරිසත් සියලු දෙනාම පාසෝදගෙන ඇතුල් වෙලා වාඩි වුණා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පිරිසට සාක්්‍ය වංශිකයන් හට ධර්ම දේශනා කළා. ධර්මින් සතුට කෙරෙව්වා, ප්‍රීතියට පත් කෙරෙව්වා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පින්වත්නි රහස් බණ නැහැ. රහසේ අඬ ගහලා උපදෙස් දෙන ධර්මයක් බුද්ධ දේශනාවේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා තථාගත පවේදිතෝ ධම්ම විනයෝ විවටෝ විරෝචති නෝ පටිච්චන්නෝ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයත් විනයත් දෙකම බබලන්නේ විවෘත වූ විටයි, සැඟ වූ විට නොවේ. ඒ නිසා මේක ගිහි අයට මේ ගැඹුරු බණ ඉපා. මේක පැවිද්දන් සඳහා තියෙනවා කියලා කතාවක් බුද්ධ දේශනාවක එහෙම නැහැ. නමුත් පැවිදි අය ගැඹුරු බණ සාකච්ඡා කළා. මෙකල සාකච්ඡා නොකළට එකල සාකච්ඡා කළා. ඒ කාලේ පැවිද්දන් අතර ගැඹුරු ධර්මයේ කතා කළා. මොකද හේතුව ඒ භික්ෂුන් වහන්සේලා යොමු වෙලා තිබුණේ සසර දුකින් අත් මිදීම පිණිසයි. එතකොට තමයි ධර්මයේ ඕනේ. එහෙම නැත්නම් ධර්මෙ මොකටද? ඒ නිසා ගැඹුරු ධර්මයේ භික්ෂුන් වහන්සේලා දැනගෙන ඉතේ ඒ ධර්මයේ ඒ අතරේ උපාසක පිරිසත් දැනගත්තා. ඉතින් එදා බුදුරජාණන් වහන්සේ ඒ උපාසක පිරිසට රාත්‍රී බොහෝ රාත්‍රී ගෙවෙනකන් ධර්ම දේශනා කළා. එතකොට ඒ ධර්මයේ භික්ෂුන් වහන්සේලාත් අහගෙන හිටියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා අභික්කන්තා කෝ ගෝතම රත්ති යස්සදානි කාලම් මඤ්ඤතාති. එතකොට බුදුරජාණන් වහන්සේ සාක්්‍ය වංශිකයන් නැමැති වෙයි ගෞතම වරුණි ගෞතමවරුනි දැන් වැයබෝ වුණා. ඒ නිසා දැන් පිටත් වෙන්න කාලේ හොඳයි. ඉතින් ඒ පිරිස බොහොම ශ්‍රද්ධාවෙන් වන්දනා කරලා පිටත් වුණා. එවලි බුදුරජාණන් වහන්සේ වදාලා මහ මොග්ගල්ලාන මහරහතන් වහන්සේට මුගලන් භික්ෂු සංඝයා නිදිමතින් තොරයි. ඒ කියන්නේ ධර්මය අහලා අර ධර්මය අහලා හිත ප්‍රබෝධමත් වෙලා සන්තෝෂ වෙලා තියෙන වෙලාව. ඒ නිසා මේ භික්ෂු සංඝයාට ඔබ ධර්මයේ දේශනා කරන්න. දැන් බුදුරජාණන් වහන්සේ මේ කාරණේ කාටද කියන්නේ? මුගලන් මහරහතන් වහන්සේට කියනවා ඔබ දැන් භික්ෂු සංඝයාට ධර්මයේ දේශනා කරන්න මගේ පිට ටිකක් ගිලන් වෙලා. මගේ පිට රිදෙනවා. මේ බුදුරජාණන් වහන්සේගේ පිට රිදීම ඇති වුණේ උන්වහන්සේ අවුරුදු 6ක් කරපු දුෂ්කර ක්‍රියාව නිසා. එතනින් බේරුණා ඇති. ඒ කියන්නේ දුෂ්කර ක්‍රියා ලෝකෙ කිසි කෙනෙකුට ඒ ආකාරයෙන් කරන්න බෑ. ඉතින් උන්වහන්සේ වදාලා මුගල්ලාන මන් ටිකක් හාන්සි වෙන්නම්. බුදුරජාණන් වහන්සේ සැතපෙන්නේ කොහොමද? සිංහසෙයියාවෙන් දකුණු ඇලේට හැරිලා දකුණු අත හිස මත මෙහෙම තැම්පත් කරගෙන උන්වහන්සේ සැතපෙන්නේ සිහියෙන්. සිහියෙන් දැස පියාගෙන හාන්සි වෙලා උන්වහන්සේ ඉන්න උන්වහන්සේගේ සම්පූර්ණම සිහිනුවන පවත්තමේ. දැන් උන්වහන්සේ සවන් දීගෙන ඉන්නවා. අර දෙපට සිවුර හතරට නවලා උන්වහන්සේ සැතපුණා. සැතපෙලා මුගලන් මහරහතන් වහන්සේට කිව්වා මොග්ගල්ලාන ඔබ ධර්මයේ දේශනා කරන්න. අපි හිතපු නැති පත්තක් මේ ධර්මයේ කතා කරනවා. එතකොට මුගලන් මහරහතන් වහන්සේ මෙහෙම දේශනා කළා. ප්‍රිය ආශ්මතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා එමතුව. ප්‍රිය ආශ්මත් මහණෙනි මා ඔබට දැන් දේශනා කරන්න හදන්නේ මෙන්න මේක. මොකද්ද? කෙලෙස් වැගිරීම ජීවිතයක් තුළ කෙලෙස් වැගිරෙන ආකාරයත් කෙලෙස් නොවැගිරෙන ආකාරයත්. දැන් බලන්න අර තීන මිද්දේ දුරවෙච්ච නිදිමත අලස බව දුරවෙච්ච ප්‍රබෝධමත් මනසින් යුක්තව මධ්‍යම රාත්‍රියේ ඒ වැඩ සිටින භික්ෂුන් වහන්සේලාට දැන් මුගලන් මහරහතන් වහන්සේ දේශනාවක් කරනවා. කුමක් ගැනද මේ දේශනාව කරන්නේ? කෙලෙස් වැගිරීම ගැනත් කෙලෙස් නොවැගිරීම ගැනත්. දැන් අපි බලමු කෙලෙස් වැගිරෙනවා කියන්නේ මොකද්ද? කෙලෙස් වැගිරෙන්නේ නැහැ කියන්නේ මොකද්ද කියලා. ඉදහවසෝ බික්කු චක්කුණා රූපං දිස්වා පී රූපේ රූපේ අදිමුච්චති. ප්‍රිය ආඛිතුන් වහන්ස මේ ශාසනයේ භික්ෂුව භික්ෂුවට ඇසින් රූපයක් දකින්න ලැබෙනවා. රූප ඇස් දෙකෙන් දකින්න ලැබෙනවා. දැක්කට පස්සේ ලස්සන රූපයක් නම් ප්‍රියමනාප රූපයක් නම් සුන්දර රූපයක් නම් ඒ සනින්ම මෙයාගේ සිතේ රූපේ බැස ගන්නවා. රූපේ බැස ගන්නවා. ඒ කියන්නේ ඒක මතක් වෙන්න ගන්නවා. ඒක හිතට වදිනවා. ලස්සන රූපය දැක ගමන් ඒක යාගේ හිතට වදිනවා. කා වදිනවා. අප්‍රිය රූපය දැක ගමන් අප්‍රිය රූපේ දැක ගමන් ඒකත් යාගේ හිතට වැදිලා ඒ රූපයත් එක්ක යාගේ හිත ගැටෙනවා. ඒ වෙලාවට යා 100 පිටුවක් නැතු වෙනවා. 100ක් නැහැ යාට. 100 නැති නිසා අර රූපේ විසින් මෙයාව යටපත් කරනවා. එක රාගයේ පිනිස එහෙම නැත්නම් දේශයේ පිනිස. ඒ විලාට විහෙරති පරිත්ත චේතසෝ පටු හිතින් තමයි ආයේ වෙලාවෙ ගිවන්නේ කාලේ. එයාට පළල් හිතක් ඇති කරගන්න බෑ. පටු හිතක් තියෙන පරිත්ත චේතසෝ පුංචි හිතක්. තංච චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං යථා භූතං නප්පජානති. යා දන්නේ ඒක ප්‍රහාණය කළා සමාධියට පිටවා ගන්න. චේතෝ විමුක්ති කිව්වේ ඒකයි. ප්‍රඥා විමුක්ති ඒක විදර්ශනාවට හරව ගන්න දන්නේ නැහැ. යත්තසතේ උප්පන්නා පාපක අකුසල ධම්මා පරිසේසා නිරුජ්ජං. තියා දන්නේ ඒක සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරන්න ඕනේ විදිය. මුගලන් මහරහතන් වහන්සේ වදාලා ඉබ්බඳු භික්ෂුවකට මෙන්න වෙන දේ කියනවා. ඒවං විහාරී චාවසෝ භික්ඛු. මහණෙනි ඔය ආකාරයට භික්ෂුවක් ජීවත් වුණොත් චක්කුතෝ චේපි නං මාරෝ උපසංකමති. එයාගේ ඇසතුලින් මාරය ඇතුල් වෙනවා. බලන්න කවුරු නොදන්නා දෙයක්. එයාගේ ඇසතුලින් මාරය ඇතුල් වෙනවා. මාරෝ ඕතාරං ලබති. ලබතේව මාරෝ ඕතාරං. මාරය අවස්ථාවක් ලබා ගන්නවා එයාව ග්‍රහණය කරගන්න. ලබති මාරෝ ආරම්භණං මාර්යා අරමුණක් ගන්නවා එයාව ග්‍රහණය කරගන්න. දැන් මෙතන මාර්යා කියලා කෙනෙක් ගැන කතා කරනවා. පුද්ගලික ගැන. මේ ගැන විමසා බලන්න නම් හොඳට බුද්ධ දේශනාවයි හදාරන්නට ඕනි. එක දේශනාවක නෙමෙයි, දෙක නෙමෙයි, තිහක නෙමෙයි, හතලියක නෙමෙයි, පනහක නෙමෙයි, සීයක නෙමෙයි, දාහක නෙමෙයි. දහස් ගණනක බුද්ධ දේශනාවල් මේ මාර්යා ගැන සඳහන් වෙනවා. මාර්යා කියලා කියන්නේ මේ ඇසට, කනට, නාසයට, දිවට, කයට අධිපති පුද්ගලයා. ඒක ලෝකයේ තියෙන තනතුර. බ්‍රහ්ම කියන්නේ තනතුර. මාර කියන්නේ තනතුර. සක්‍ර කියන්නේ තනතුර. යම කියන්නේ තනතුර. කලින් කලට ඒ තනතුරේ කිනා චුත වුණාම වෙන කෙනෙක්පත් වෙනවා. ඒතර මාර්යා මොකද කරන්නේ? පුද්ගලයාට, සත්වයාට ඇස, කන, නාසය, දිවකය, මනසින් නිදහස් වෙන්න දෙන්නේ නැහැ. රාගය ඔස්සේ බැඳලා තියෙනවා. දේශය ඔස්සේ බැඳලා තියෙනවා. මෝහය ඔස්සේ බැඳලා තියෙනවා. රාගය කියලා කියන්නේ ජීවිතේ බන්ධනයක්. ඒකෙන් ගැලවෙන්න බෑ යාට අහු වුණාට පස්සේ. දේශය කියන්නේ බන්ධනයකට අහු වුණා වගේ. ඒකෙන් ගැලවෙන්න බෑ. මෝහය කියන්නේ බන්ධනයකට අහු වුණා වගේ. ඒකෙන් ගැලවෙන්න බෑ. ඉතින් මේ බන්ධනේ හැදෙන්නේ කොහේද? ඇසින් දකින රූපය ඔස්සේ. කනින් අහන ශබ්දය ඔස්සේ. නාසීර දැනෙන ගඳ සුවඳ ඔස්සේ, දිවර දැනෙන රසය ඔස්සේ, ශරීරයට දැනෙන පහස ඔස්සේ, මනසට සිටින අරමුණු ඔස්සේ. බුදුරජාණන් වහන්සේ මේ කාරණේ හෙළිදරව් නොකරන්ඩ ලෝකේ කිසිම කෙනෙක් එහෙම දෙයක් තියෙනවා කියලා දන්නේ නැහැ. මොකද හේතුව? දැන් ලෝකේ සකස් වෙලා තියෙන්නේ මොකටද? ලෝකේ සකස් වෙලා තියෙන්නේ වින්දනය පිණිසයි. ඇහෙන් රූපී බල වින්දනයක් ලබන්න, කණෙන් ශබ්දහල වින්දනයක් ලබන්න, නාසයෙන් ආග්‍රහණය කළ වින්දනයක් ලබන්න, දිවෙන් රසහල වින්දනය ලබන්න, කයින් පහසල බල වින්දනය ලබන්න, සිතෙන් සිතල වින්දනය. මේ වින්දනයේ මිනිස්සු සීමාව දන්නේ නැහැ. මේක සදාචාරයේ මොකද්ද, දුරාචාරයේ මොකද්ද දන්නේ නැහැ. මේකේ සංස්කෘතිය මොකද්ද දන්නේ නැහැ. මේ කිසි දෙයක් නොදන්න වින්දනයට වසඟ වෙච්ච සත්වයා කොච්චර මුලා වෙනවාද කියනවා නම්, කොයිතරම් මුලා වෙනවාද කියනවා නම්, මේ සත්වයාට කළ යුත්තේ මොකද්ද, නොකළ යුත්තේ මොකද්ද කියලා හරියාකාරව තේරෙන්නේ නැහැ. මේ නිසා සාරවත්දී අතහැරලා නිස්සාරදී හරි වටිනා දෙයක් හිටිට ගන්නවා. ඒක තමයි දැනට ලෝකයේ තියෙන පොදු දේ. අපි දැන් උදාහරණයක් ගමු. පසුගිය දවස්වල ක්‍රිකට් ආවා. පුංචි උදාහරණයක් මේ කියන්නේ. බෝධි පූජා තියෙතිය ආරාධනා කළ දෙවිවරුන්ට ක්‍රිකට් බලන්න යන්න දිනවල දෙන්න. සර්වනාත්තික පිරිද්දේශනා පැවැත්වුවා ක්‍රිකට් දිනවල දෙන්න. 84 දහයේ පහන් පූජා පැවැත්වුවා ක්‍රිකට් දිනවල දෙන්න. මොකද්ද මේ මිනිස්යාට උනේ? එතකොට දෙවියෝ එක ඇහුවද? දෙවියෙකුට උදව් කළාද? එතකොට මිනිස්සුන්ට ඕනි කවුරු හරි ලවා කමක් නැහැ තමන්ගේ ඉලක්කේ කරා යන්න. ඒක කොච්චර පිස්සු වුණාද කියනවනම් මේ රටේ ගෞරව දැක්විය යුතු ජාතික කොඩියේ මේ පාරේ තරුණයන් කලිසම් වටේ උතාගෙන ගියා. ඔළුවේ ගැට ගහගෙන ගියා. මේ තත්ත්වෙට මාධ්‍ය විසින් මේ රට පත් කළා. ඒක කවුරුවත් දැක්කේ නැහැ. දැන් මා ගැඹුරු ධර්මයේ කියන එකට මේ ගැඹුරු ධර්මයේ කියකේ හාමුදුරුවොත් කෑ ගහනවා. නමුත් මේ රට බෝධි පූජාවට කරපු අගෞරවය ඒක කවුරුත් දැක්කේ නැහැ. නමුත් දෙවියෝ කෝප වුණා. දුන්න වැස්ස තොරන් කඩා වැටෙන්න. මේක තමයි ඇත්ත. එතකොට මේ තත්ත්වෙට මේ රට පත් වුණේ මොකද? මේ සාරේ අසාරේ කියන එක තෝරගන්න බෑ. සාරේ අසාරේ තෝරගන්න බැරි වල්මත් වූ සමාජයක්. නමුත් බලන්න මේ බුද්ධ දේශනා අපි අහනකොට අපිට මොනතරම් දෙයක් මේ දේශනාවලින් ගන්න පුළුවන්ද? බුද්ධ දේශනාවලින් ගන්න පුළුවන් වටිනා දේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ මාර්යා පරාජයට පත් කළා. මේ මාර්යාට කියන නමක් වසවර්ති. වසවර්ති කියලා කියන්නේ තමාගේ වසඟේ පවත්වන. බුදුරජාණන් වහන්සේට පාවිච්චි කරන වසවර්ති කියලා. වසවර්ති කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සිත තමාගේ වසඟේ පවත්වනවා. කිසි කෙනෙකුට ඒ සිතට බලපෑම් කරන්න බෑ. මාර්යාට වසවර්ති කියන්නේ ලෝකයාව තමාගේ වසඟේ පවත්වන නිසා. ඒකෙන් මිදෙන්නේ කවුරු හරි කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කළොත් විතරයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් බැහැරව ලෝකෙ කිසි කෙනෙකුට මේ මාර බන්ධනෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. බේරිලා යන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කළා. ඉබ්බගේ උපමාව. ඉබ්බෙක් ඉන්නවා ගොදුරු හොයන්න මේ ගම් නිවුරේ ඇවිදගෙන යනවා. යනකොට නරියෙක් දකිනවා මේ ඉබ්බව. දැකලා ඉබිමස් කන්න ඕනේ කියලා මේ නරිය කිට්ටු වෙනවා. මේ නරිය වැටදී දැකපු ඉබ්බා අඬු ටික ඔක්කොම අකුල ගන්නවා. කපොල් ලස්සේ. නරිය විල ළඟ හිටගෙන කල්පනා කරනවා මේ අඬක් එළියට දැම්මොත් කඩාගෙන කනවා. එතකොට ඉබ්බා මේ ගැන දන්න නිසා සම්පූර්ණයෙන්ම අකුලගෙන ඉන්නවා බොහෝ වෙලාවක්. නරියට එපා වෙලා නරිය යනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඔබත් සසර දුකින් මිදෙන්නේ මි චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ මි කිවම මාර්යා ලං වෙනවා. මාර්යා ලං වෙලා කල්පනා කරනවා අසීයෙන් බලාපං රූපයක් මං රින්ගන්නම්. අසීයෙන් අසාපං ශබ්දයක් මං එතනින් රින්ගන්නම්. අසීයෙන් දැනගනින් නාසින් ගඳ සුවඳ මා එතනින් රින්ගන්නම්. අසීයෙන් දැනගනින් දිවට රසය මා එතනින් රින්ගන්නම්. ඉන්න පීවරක් ගාන ඉන්නවා. මේක සාමාන්‍ය ලෝකයට පේන්නේ නැහැ, දන්නේ නැහැ. ධර්මයේ හැසිරিলা මේ සඳහා මහන්සියක් වෙහෙසක් ගන්න කෙනා දන්නවා. වෙන කෙනෙකුට මේ ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් මුගලන් මහරහතන් වහන්සේ දේශනා කරනවා ප්‍රිය ආයතුන් වහන්සේ යම් භික්ෂුවක් ඇහෙන් රූපේ දැකලා ඒ දැක්ක රූපේට ආස කළා ඒ ගැන හිතේට හිටියොත් ඇහෙන් රූපේ දැකලා ඒ දැක්ක රූපේට ගැටිලා ඒ ගැන හිත හිටියොත් සීනෝණින් තොරව හිටියොත් පටුසිතින් හිටියොත් කණින් ශබ්දය අහලා නාසයෙන් ආග්‍රහණය කරලා දිවෙන් රස විඳලා කයින් පහස ලැබලා හිතින් අරමුණු හිතලා හිතට ඇති වෙන රාගය හිතට ඇති වෙන ද්වේෂය මේ ඇති වෙච්ච ගමන් ඒක එයා හිතින් අල්ලගෙන ඒ ගැන හිතින් මෙනෙහි කර කර හිටියොත් එයාගේ කල්පනාව පටු වෙනවා සිත පටු වෙනවා. එතකොට මුගලන් මහරහතන් වහන්සේ දේශනා කරන මේක මොකක් වගේද? වියලි පිදුරු වලින් වට කරලා වහලට පිදුරු දාලා හදාපු ගයක් වගේ කියනවා. වේලිච්ච පිදුරු වලින් හදපු ගේ පොඩ්ඩක් වගේ. එතකොට එතනට පුද්ගලෙක් උතුරු දිශාවෙන් වේවා, නැගෙනහිර දිශාවෙන් වේවා, දකුණු දිශාවෙන් වේවා, බටහිර දිශාවෙන් වේවා එන ඔලුවත්තක් අරගෙන කොයි දිශාවකින් ආවත් උළුවත්තක් අරගෙන ඉන්න පුද්ගලයාට පුළුවන්කම තියෙනවා උළුවත්ත කිට්ටු කරපු ගමන් අර ගෙට. මොකද වෙන්නේ? ගේ ගිනි ගන්නවා. මේ වගේ කියනවා අර පිදුරු වලින් හදාපු ගේ වගේ කියනවා සිහිනුවණින් තොරව ජීවත් වෙන පැවිද්දා. සිහිනුවණින් තොරව ජීවත් වෙන පැවිද්දා, පටු සිතින් යුක්තව ජීවත් වෙන පැවිද්දා, ඊළඟට ඇහැට දක්න රූපයට ගැටි ගැටි ඉන්න පැවිද්දා අර පිදුරු වලින් හදාපු ගේ වගේ. අර සිව් දිශාවෙන් උළුවත්තක් අරන් එන පුද්ගලයා වගේ මාර්යා. ඒ උළුවත්ත ලංකලා වගේ අරමුණ. එතකොට මොකද වෙන්නේ? ගිනි ගන්නවා. මේ වගේ කියනවා. හරි ලස්සනට කියනවා යතෝ කුතෝ චේපි නම් පුරිසෝ ආදිත්තාය තිනුක්කාය උපසංකමයේ. මොන පැත්තකින් අරගෙන ආවත් ගිනි අවිලෙන උළුවත්තක් ලබතේ වග්ගී යෝතාරං ගින්නට අවස්ථාවක් ලැබෙනවාමයි. ලබතේ වග්ගී ආරම්භණං ගින්නට අරමුණක් තියෙනවාමයි. ගින්නට අරමුණ තමයි පීදුරු. ආන් ඒ වගේ තමයි එවමෙම කෝ ආවසෝ ඒ විදිමයි යැවැත්ති. ඒවං විහාරින් බික්කුන් චක්කුතෝ චේපි නං මාරෝ උපසංකමති. උවිදීට වාසය කළොත් ඇහැතුලින් මාර්යා රිංගනෝ. ඇහැතුලින් හෝ කනතුලින් නාසයතුලින් දිවතුලින් කයතුලින් මනසතුලින් මාර්යා රිංගුවොත් මොකද වෙන්නේ? මේ ජීවිතයේ නිවන් දකින්න කියන වචනේ ඇහෙනකොට කේන්ති යනවා. චතුරාර්ය සත්‍ය ධර්මයේ කියන වචනේ ඇහෙනකොට කේන්ති යනවා. අයි මාරාවේ සිරි තියෙන්නේ කේන්ති යනවා. මේ සසර දුකින් මිදෙන්න කියන මොකක්ද මේ කියන්නේ? මෙච්චර මේ කාලබීලා ජීවත් වෙන්න තියෙන ගිහි ජීවිතේ ලස්සන්ට ඉඳ ඉඳ නොදී මොනවද මේ කියන්නේ කියලා අන්න මාර්යා රිංගල කතා කරනවා. ඊට පස්සේ ඒක තමයි යන්නේ පණවිඩේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හිම වැලිලා යනවා. ඇයි බුදුරජාණන් වහන්සේ දැන් මේක පෙන්වලා දුන්නේ? එතකොට මුගලන් මහරහතන් වහන්සේ වදාළ ආයුෂ්මත්නි ඒ විදිහට වුණොත් භික්ෂුව අයං උච්ච තාවසෝ බිකු මෙන්න මේ භික්ෂුවට කියනවා රූපාදි භූතෝ රූපේ විසින් භික්ෂුව යටපත් කළා ශබ්දේ විසින් යටපත් කළා ගන්ධ සුවඳ විසින් යාව යට කළා රසී විසින් ඒ තැනැත්තාව යට කළා ස්පර්ශේ විසින් ඒ භික්ෂුව යට කළා මනසට සිටින අරමුණු විසින් ඒ භික්ෂුව යට කළා අදිභූතු යටපත් කළා අනදිභූතු එයාට බෑ පෙරලා යටපත් කරන්න එතකොට මොකද වුනේ අදිහංසුනම් පාපක අකුසල ධම්මා සංකිලේසා පෝඩෝ භවිකා සදරා දුක්ඛ විපාක ආයතින් ජාති ජරා මරණං එතකොට මොකද වෙන්නේ මේ අනාගතී දුක් විපාක ලබා දෙන පුනර්භවයක් ඇති කළ දෙන දුක උපදවලා දෙන නැවත නැවත ජරා මරණ ලෝකයට යන ඉපදී ඉපදී යන මරණ ලෝකයට ඔහුව ඇදලා දැම්මා වෙනවා ඒවං කෝ ආවසු අවස්තුතෝ හෝති ඔන්න ඕකට තමයි කියන්නේ කෙලිස් වැගිරිනවා කියලා එහෙමනම් දැන් අපි තේරුම් ගන්න ඕනේ මේ ලෝකේ අපිට දකින්න ලැබෙන්නේ හැමතැනම කෙලිස් නොවැගුරුණු ජීවිතද කෙලිස් වැගිරින ජීවිතද කෙලිස් වැගිරින ජීවිත තමයි අපිට හැමතැනම දකින්නට ලැබෙන්නේ ඒ කෙලිස් වැගිරුණාම මොකද වෙන්නේ ඊර්ෂියාව ඇති වෙනවා දේශය ඇති වෙනවා එතකොට ධර්මයේ තේරෙන්නේ නැහැ අධර්මයේ තේරෙන්නේ නැහැ හරිදී තේරෙන්නේ නැහැ වැරදි දේ තේරෙන්නේ හොඳ තේරෙන්නේ නරක තේරෙන්නේ කුසල් තේරෙන්නේ අකුසල් තේරෙන්නේ පින් තේරෙන්නේ පව් තේරෙන්නේ ඔහි කෑ ගහනවා කෙලස් රැගෙන පටන් ගත්තා ඉතින් මුගලන් මහරහතන් වහන්සේ දේශනා කරනවා හැබැයි තව ජීවිතයක් තියෙනවා කෙලස් වැගිරෙන්නේ නැති දැන් බලමු පින්වත්නි මොකද්ද මේ මුගලන් මහරහතන් වහන්සේ වදාරන කෙලස් වැගිරෙන්නේ නැති ජීවිතේ ආයුෂ්මතුනි භික්ෂුවක් ඉන්නවා උපට්ඨිත කාය සති හොඳට කායानुපස්සනාවේ සිත පිහිටුවාගෙන ඉන්නවා අප්‍රමාණ චේතුසෝ හරි පලල් සිටින් ප්‍රමාණ රහිත සිටින් වාසය කරනවා කලින් එක්කෙනා හිටියේ මොන සිටින්ද පාටු සිටින් දැන් ප්‍රමාණ රහිත සිටින් වාසය කරනවා ඒ භික්ෂුවට එයින් රූපයක් දකින්න ලැබෙන ලස්සන රූපයක් ආ රූපේ දකින්නකොට ඒක හිතේ තැම්පත් වෙන්න යා දෙන්නේ නැහැ ඉඩ දෙන්නේ නැහැ ඒකට මිහිරි ශබ්දයක් ඇහෙනවා සරාගී අරමුණක් ඇති වෙන ශබ්දයක් ඇහෙනවා එයා ඒකට ඉඩ දෙන්නේ නැහැ මිහිරි සුවඳක් දැනෙනවා සරාගී සිටිවිලි ඇතිකරන සමර්ථ ඒකට ඉඩ දෙන්නේ නැහැ ප්‍රනීත රසයක් යාට අනුභව කරන්න ලැබෙනවා රස රාගය හට ගන්න ඒකට ඉඩ දෙන්නේ නැහැ සිනිදු පහසක් දැනෙනවා ස්පර්ශ රාගය හට ගන්න ඒකට ඉඩ දෙන්නේ නැහැ මනසට අරමුණු සිටිනවා රාගය හට ගන්න ඒකට ඉඩ දෙන්නේ නැහැ එයාට ඇහැට රූප දකින්න ලැබෙනවා ගැටීම ඇති වෙන ඇහැට රූපේ දකින්න ලැබුණාට ගැටෙන්න දෙන්නේ නැහැ කනට ශබ්දය වුණාට ගැටෙන්න දෙන්නේ නැහැ දාසයට ගඳ සුවඳ දැනුණාට ගැටෙන්න දෙන්නේ නැහැ දිවට රස දැනුණාට ගැටෙන්න දෙන්නේ නැහැ ශරීරයේ පහස දෙන්නාට ගැටෙන්න දෙන්නේ නැහැ මනසට අරමුණු සිතුනාට ගැටෙන්න දෙන්නේ නැහැ මේ ඇලීමත් ගැටීමත් අත්‍යරපු ගමන් සතිපට්ඨානෙ තුලම රැඳෙනවා සතිපට්ඨානෙ තුලම රැඳිච්ච ගමන් මොකද වෙන්නේ තංච චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං අතා භූතං පජානාති ආන්‍යා දැනගන්නවා චේතෝ විමුක්ති සමාධිය පැවැත්වීම පඤ්ඤා විමුක්ති විදර්ශනා පැවැත්වීම ඒ තුලින් නිදහස් වෙන්නේ එතකොට යම් ආකාරයකින් මේ පුනර්භවය ඇතිකරන පාපී අකුසල් සම්පූර්ණයෙන් දුරු වෙනවාද ඒ දුරු වෙන්නේ ආර්ය ස්ථාංගික මාර්ගයේ තුලයි කියලා දැනගෙන ඒ තුල වාසය කරනවා මුගලන් මහරහතන් වහන්සේ වදාලා ආශ්මතුනි එයා හරියට තෙත මැටියෙන් හදාපු ගෙයක් වගේ කියනවා අර කලින් එක්කෙනා කවුද වේලිච්ච පිදුරු වලින් හදාපු ගෙයක් වගේ දැන් මෙයා කවුද තෙත මැට්ටෙන් හදාපු ගෙයක් වගේ මේ මැට්ට තාම තෙත බරිතයි තෙත බරිත මැට්ටෙන් හදාපු ගෙයි වගේ එතකොට එයාගේ ඇහැ ඇතුලේ මායයට රිංගන්න බෑ ඒ භික්ෂුවගේ කන ඇතුලේ මායයට රිංගන්න බෑ ඒ භික්ෂුවගේ නාසයේ මායයට රිංගන්න බෑ ඒ භික්ෂුවගේ දිවේ මායයට රිංගන්න බෑ ශරීරේ මායයට රිංගන්න බෑ මනසින් බෑ මායෙ රිංගන්නේ ඕකේ මොකද හේතුව එයාට කොහොමද ඒක කරන්න පුළුවන් වෙලා තියෙන්නේ දවසක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඇස කන නාසය දිව කය මනස ගැන දේශනා කළ මේකේ නිදහසද නැත්නම් අමාරු වෙනවා කියලා විස්තර කරනකොට මෙතනට ආව නන්නාඳුන්න ගොවියෙක්. ගොවියෙක් ආව මඩ ගාගෙන යගි කෙවිතක් අරන් ඇවිල්ලා කිව්වා ශ්‍රමණය මගේ හරක් ටික මේ පැත්තෙන් ගියා දැක්කද කියලා ඇහුවා. අරකට බාධා කරන්න ආවේ. බුදුරජාණන් වහන්සේ දන්නවා මේ ඉන්නේ ගොවියා නෝවේ. මේ ඇවිල්ලා ඉන්නේ කවුද? මාරයා. බුදුරජාණන් වහන්සේ කෙලින්ම උත්තර දුන්නා මාරයා නුඹේ හරක් නුඹ සොයාගනින්. එතකොට අර ගොවි වෙසි තියාගෙන යා කියනවා ශ්‍රමණය ඔය ඇස මගේ. දැන් කාගේ හැගෙනද මේ කියන්නේ? බුදුරජාණන් වහන්සේ හැගෙන කියන්නේ ශ්‍රමණය ඔය ඇහ මගේ. බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නා හරි මාරයා. මේ ඇහ උඹේ තමයි. ශ්‍රමණය කනත් මගේ. ඔව් මාරේ මේ කනත් උඹේ. ශ්‍රමණය ඔය නාසයත් මගේ. ඔව් මාරේ මේ නාසයත් නුඹේ. ශ්‍රමණය ඔය දිවත් මගේ. ඔව් මාරේ මේ දිවත් නුඹේ. ශ්‍රමණය ඔය ශරීරෙත් මගේ. ඔව් මාරේ මේ ශරීරයත් නුඹේ. ශ්‍රමණය ඔය මනසත් මගේ. බුදුරජාණන් වහන්සේ උත්තර දුන්න ඔව් මාරේ මේ මනසත් උඹේ උඹ ගන්න කිව්වා. ශ්‍රමණේ යමෙක් ඔය හය මමයි කියයිද මාගේ කියයිද මාගේ ආත්මයයි කියද්දි ඒ අයත් මගේ. දැන් එතකොට දැක්කනේ බල පුළුවන් කාර්යකම් පවත්වන ආකාරය. එතකොට බුදුරජාණන් වහන්සේ ලස්සන ප්‍රශ්නයක් ඇහුවා. මාරය යම් කිසි කෙනෙක් ඔය ඇස කන නාසය දිවකය මනස මමයි මාගේ මාගේ ආත්මය කියන හැඟීමේ නිදහස් වෙලා ඉන්නවද? එයා එයා කාගේද? එයා මට අයිති නැහැ කියලා. එයා මාරයාගෙන් නිදහස්. අන්න එතෙන්ටයි මේ ධර්මයේ තියෙන්නේ. එතෙන්ට යන්නේ මේ ධර්මයේ තියෙන්නේ. අපි මේ ආපු දුර සංසාරයෙන් ඇවිල්ලා තියෙන දුර මේ හිස් ලෝකෙට පේන්නේ නැහැ. ඒක පේන්න නම් බුද්ධ දේශනා කියවන්න ඕනේ. දැන් අපි උදාහරණයක් ගමු. සාමාන්‍යයෙන් මම කාටත් වැදගත් වෙන කාරණයක් කියන මේකෙදි දැන් අපි ජීවත් වෙනවා. අවුරුදු 60ක් 70ක් 80ක් ජීවත් වෙනකොට පින් රැස් කළේ නැත්තම් මනුස්ස ලෝකේ අපි ගෙනාවු පින් ටික ඉවර වෙනවා. එහෙනම් අපි මරණයට පත් වෙන්න පින්වල අවසානයක් එක්ක පින්වල අවසානයක් තියෙන්න ඕනේ. පින් ඉවර වෙන්න ඕනේ. එක්ක උපක්‍රමයකින් වෙන්න ඕනේ. එතකොට පින් ඉවර වුණොත් අපි පින් ඉවර වෙච්ච වෙලාවට කෙලවරක් නැති මෙරිච්ච ඥාති භූතය ප්‍රේතය ඉන්නවා. අපි නෑදෑයෝ. පිරාත්මවල ආත්මභාව ගානකට කලින් අර සාරිපුත්ත මහරහතන් වහන්සේට මුණ ගැහුණා. උන්වහන්සේට ආත්මභාව පහකට කලින් අම්මා අන තියෙනවා ප්‍රේත වස්තුවේ පෙරේතියක් වෙලා. ආත්මභාව පහකට කලින් මව්. ඒ වගේ ආත්මභාව ගණකට කලින් පිටිපස්සෙන් අපි ආපු නෑදෑ ඉන්නවා. මේගොල්ලෝ අපි පින දුරුවිලෙච්ච තැන රිංගලා ඔන්න මරණාසන්න වෙනකොට ඒ අමනුෂ්‍යයන්ගේ ලෝකෙට පුද්ගලයා වරන් යනවා. පින් රැස් කරන එක්කෙනා පින බලවත් කරගත්තොත් ඒක කරන්න බෑ. මොකද පින බලවත් වෙනකොට ඉෂ්ට දේවතාවරු ලං වෙනවා. අපි හොඳට පින් දහම් කරනකොට සීලාදී ගුණධර්ම රකින්නකොට බණ භාවනා කරනකොට සීය පිහිටවා ගන්නකොට මොකද වෙන්නේ? මේ අනුමෝදන් වන්නා වූ ඉෂ්ට දේවතාවරු ඉන්නවා. ඒ ඉෂ්ට දේවතාවරු මේ පුද්ගලයාව රැක ගන්නවා, ආරක්ෂා කරනවා. ඒක මේ ලෝකේ තියෙන දෙයක්. අන්නේ ඉෂ්ට දේවතාවරු විසින් මෙයාව දුගතියට යන්න පරිසරය දෙන්නේ නැහැ. සුගතියටම යන්න සකස් කරනවා පින රැස්සුනොත් විතරක්. පිනක් නැත්තම් බොහෝ අය දුගතියෙමයි යන්නේ. මේ නිසා දුගතියට හේතුව මොකද්ද? පාර කැපෙන්නේ මේ ඇස පාවිච්චි වෙන පිළිවෙලින්. කන, නාසය, දිව, කය, මනස පාවිච්චි වෙන පිළිවෙලින් වෙන්නේ. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ දේශනා කළා හොඳ සීයෙන් ඉඳලා ආර්ය ස්ථාගික මාර්ගය තුල ඉඳලා සමථයත් විදර්ශනාවත් තුල ඉන්න භික්ෂුවට ඇයින් රූපේ දැකලා ඒකට ඇලින්න ගැටෙන්න යන්නේ නැහැ. කණින් සබ්දය අහලා ඇලින්න ගැටෙන්න යන්නේ නැහැ. නාසයෙන් ආග්‍රහණය කරලා ඇලින්න ගැටෙන්න යන්නේ නැහැ. දිවෙන් රස විඳලා ඇලින්න ගැටෙන්න යන්නේ නැහැ. කයට පහස ලැබලා ඇලින්න ගැටෙන්න යන්නේ නැහැ. මනසට අරමුණු දැනගෙන ඇලින්න ගැටෙන්න යන්නේ නැහැ. ඒතර මේ මට්ටමේ මිනිස්යාට මේ සිත දියුණු කරන්න පුළුවන්. දැන් ඔන්න අපි මේ දේශනා කළේ මේ නිවන් මාර්ගට යන කෙනෙකුට කෙලෙස් වැගිරෙන ජීවිතයේ තියෙන භයානකකමත් කෙලෙස් නොවැගිරෙන ජීවිතයේ තියෙන ආශිර්වාදයක්. ඔබට මේ තුලින් ඔබ ගිහි පිරිසක් හැටියට ඉස්සල්ලාම කරන්න ඕනේ මොකද්ද? මේ දේශනා අහුවාම සිත පහදවා ගන්න ඕනේ. අනේ බුදුරජාණන් වහන්සේ මෙවැනි ආකාරයේ පාරිශුද්ධ ජීවිතයක් ගැන අපට දේශනා කරලා තියෙනවා නේද? නිවිනියාකාරී පිරිසුදු ජීවිතයක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාට ඇති කරගන්න පුළුවන් නේද? මොකද ඒව දන්නේ නැත්තම් ඔබ ඔබ දන්නේ නැහැ ශ්‍රාවක සංඝයාට මේ සිව්පසින් උපස්ථාන කළ යුත්තේ ඇයි? ඇයි එහෙම සැලකිය යුත්තේ? ඔබ දන්නේ නැත්තම් ඔබ දැනගන්නවා. එහෙනම් මේ ශ්‍රාවක සංඝයා ධර්ම මාර්ගයක් දියුණු කරනවා. දැන් බලන්න දුටුගැමුණු රජුරවන්ට යුද්ධයට යද්දි තෝන වුණා ස්වාමීන් වහන්සේලාට දානමාන දෙන්න ඕනේ. දුටුගැමුණු රජතුමා එක්තරා අවස්ථාවක ඔලුණු මිරිසක් එක්ක ආහාර අනුභව කරලා සංඝයාට නොදී මිරිස වැටිය හැදුවා. ඒ ආකාරයේ පහදීමක් ඇතුවනේ කොහොමද? මේ ධර්ම මාර්ගය නිසා නෙමෙයිද? ඒ කාලේනේ කතා කළේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ත්‍රිලක්ෂණේ. අන්නේ පහදීම ඇති වෙන්නේ මේ ධර්මයේ හැසිරෙන පිරිස දැක්කාමයි. ඉතින් මේ මුගලන් මහරහතන් වහන්සේ මේ ධර්මය දේශනා කරාම භික්ෂුන් වහන්සේලාට මෙහිම කෙලෙස් වැගිරෙනවා. කෙලෙස් වැගිරෙන දෙන්න එපා කිව්වා. කෙලෙස් වැගිරෙන ජීවිතේ මොන වගේද? වේලිච්ච පිදුරු වලින් හදාපු ගේ පොඩ්ඩක් වගේ කිව්වම් ගිනි ගන්න වෙලාව හොයන්න බෑ. නමුත් හොඳට සිහිය පිහිටුවාගෙන කෙලෙස් වැගිරෙන්නේ නැති ජීවිතයක් දිනු කරගත්තොත් මොකක් වගේද? හොඳ තෙත මැට්ටෙන් හදාපු ගෙයක් වගේ කිව්වා. මුන්න උළුවක් තරම් ආවත් ඒගේ අවුලවන්න බෑ. ආන් ඒ වගේ කිව්වා. මුගලන් මහරහතන් වහන්සේ කියන ආංගී භික්ෂුව විසින් රූපේ යටපත් කළා. කලින් උනේ මොකද්ද? රූපය විසින් භික්ෂුව යටපත් කළා. මෙතන වෙන්නේ මොකද්ද? භික්ෂුව විසින් රූපේ යටපත් කළා. ශබ්දේ යටපත් කළා. ගඳ සුවඳ තමාගේ වසඟයට ගත්තා. රසය තමාගේ වසඟයට ගත්තා. රසී වසඟයට ගියේ නැහැ. ස්පර්ශය තමාගේ වසඟයට ගත්තා. ස්පර්ශය වසඟයට ගියේ නැහැ. මනසට සිතෙන අරමුණු තමාගේ වසඟයට ගත්තා. අරමුණු වල වසඟයට ගියේ නැහැ. ආන්නේ භික්ෂුවට පුළුවන් වෙනවා පුනර්භවය ඇතිකරන අනාගතයේ දුක් විපාක ඇති වෙන සූකේ යට ගන්නා වූ ඒ දේ ප්‍රහාණය කරලා ඒ දෙයින් අත් විදින්ද. එතකොට බුදුරජාණන් වහන්සේ ආසනින් නැගිට්ටා. නැගිටලා මුගලන් මහරහතන් වහන්සේට කියනවා සාදු සාදු මුගල්ලාන. මුගලන් ඉතා හොඳයි ඉතා හොඳයි. සාදු කෝතුම් මුගල්ලාන. භික්ඛූනම් අවස්සත පරයායංච අනවස්සත පරයායංච අභාසීති. මොග්ගල්ලාන ඔබ ඊටා මැනවින්ම භික්ෂුන් වහන්සේලාට කෙලෙස් වැගිරින ආකාරයත් කෙලෙස් නොවැගිරින ආකාරයත් දේශනා කළා. මුගලන් මහරහතන් වහන්සේ සන්තෝෂයට පත් වුණා. සවණුඤ්ඤෝ සත්ත අහෝසි. ශාස්ත්‍රුන් වහන්සේ මාගේ මේ ධර්ම කතාව අනුමත කොට වදාලා කියලා. එතකොට බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ කාලෙ මේ කලාතුරකින් තමයි අපිට මේ මුගලන් හාමුදුරන්ගේ දේශනාවල් අහන්න ලැබෙන්නේ. එක අවස්ථාවක තියෙන මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝක චාරිකාව යනවා. හරියට දෙවිවරු. දෙවිවරුන්ට මුගලන් මහරහතන් වහන්සේ අහනවා දෙවිවරුනි මේ සෝතාපට්ටි අංග හතර තියෙන දෙවිවරු ඉන්නවද කියලා අහනවා. හරියට ඉන්නවා කියන දෙවිවරු සෝතාපට්ටි අංග හතර තියෙන. මොනවද සෝතාපට්ටි අංග හතර? බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්ලෙන ප්‍රසාදේ, ධර්මයේ කෙරෙහි නොසෙල්ලෙන ප්‍රසාදේ, ආර්ය ශ්‍රාවක සංඝරත්නයේ කෙරෙහි නොසෙල්ලෙන ප්‍රසාදේ, ආර්යකාන්ත සීලය. මේ හතරෙන් යුක්තයි කියනවා දෙවිවරු. එතන මුගලන් මහරහතන් වහන්සේ යන මේ කොහොමද මේක සිද්ධ වුනේ? මේක සිද්ධ වුනේ මේ ගෞතම බුද්ධ ශාසනයමයි කියනවා. එතකොට අනෝ සෑම දෙවියෙකුටම පුළුවන්ද සෝතාපට්ඨාංගය හතර තියෙන දෙවිවරු අඳුනගන්න? සෑම දෙවියෙකුටම බෑ කියනවා. සෝතාපට්ටි අංග හතර තියෙන දෙවියාට විතරක් සෝතාපට්ටි අංග හතර තියෙන දෙවි කෙනෙක්ව අඳුනා ගන්න පුළුවන්. අර සෝවාන් වෙච්ච එක්කෙනේ සෝවාන් වෙච්ච එක්කෙනෙක්ව අඳුනා ගන්නවා වගේ දිවි ලෝකෙත් ඒක ඒ විදිහටම තියෙනවා. දැන් දෙවියන් අතර ධර්මයේ අවබෝධ කරන්න පුළුවන් කතාව අපේ රටේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ. දන්නේ නැහැ. හිතාගෙන ඉන්නේ දෙවියන් ගැන කිව්වන් පස්සේ දෙවියන්ට ගරහනවා. කොහොමද ගරහන්නේ? ධර්මයේ අවබෝධ කරන්න නම් මනුස්ස ලෝකෙටම එන්න ඕනි, මිනිහෙක් වෙන්න ඕනි කියනවා. එහෙම කිසිම බුද්ධ දේශනාවක නැහැ. බුදුරජාණන් වහන්සේ එහෙමනම් උන්වහන්සේ ශාස්ත්‍රුණාස වෙන්නේ සත්තා මනුස්සාන. මිනිසුන්ට විතරයි ශාස්ත්‍රුණාස වෙන්නේ. උන්වහන්සේ දෙවියන්ගේ මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ. කොහොමද භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ? චරත භික්කවේ චාරිකම් බෞජන හිතාය බෞජන සුඛාය අත්තා හිතාය සුඛාය දේව මනුස්සානං. මහණෙනි චාරිකාවේ වඩින්න ධර්ම දේශනා කරගෙන යන්න බොහෝ අයට හිතසුව පිණිස දෙවි මිනිසුන්ගේ යහපත පිණිස එහෙනම් මේ අපි මේ කතා කරන කතාව දෙවියන්ටත් ඇහෙනවා එහෙනම් දෙවියන් කෙරෙහි මිනිසයන් කෙරෙහි අනුකම්පාවක් තියෙනවා නම් අප කළ යුත්තේ අපේ මතයක් කියාගෙන තමන්ගේ මැට්ටන් ගහගෙන යන එක නෙමෙයි අපි කරන්න ඕනේ මොකද්ද ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ මේ බුද්ධ දේශනා කියවන්න නැත්නම් දෙවියොත් නමග යනවා අධර්මයක් කතා කළොත් දෙවියොත් නමග යනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ යම්කිසි කෙනෙක් තථාගතයන් වහන්සේ වදාළ දේ නොදාලා කියනවනම් නොදාලා දේ වදාලා කියනවනම් නොපැනවූ දේ පැනවුවා කියනවනම් පැනවූ දේ නොපැනවුවා කියනවනම් තථාගතයන් වහන්සේ පුරුදු පුහුණු කරපු එක පුරුදු පුහුණු කළේ නැහැ කියනවනම් පුරුදු පුහුණු නොකරපු එක පුරුදු පුහුණු කළා කියනවනම් එයා දෙවි මිනිසුන්ට අහිත පිණිස පිළිපන් පුද්ගලෙක් දෙවි මිනිසුන්ට විපත පිණිස පිළිපන් පුද්ගලෙක් එහෙනම් දෙවි මිනිසුන්ට හිතසුව පිණිස නම් මොකක්ද වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ වදාළ දේ වදාලා කියන්න ඕනේ නොදාළ දේ නොදාලා කියන්න ඕනේ උන්වහන්සේ පැනවූ විනය පැනවුවා කියන්න ඕනේ නොපැනවූ විනය නොපැනවුවා කියන්න ඕනේ උන්වහන්සේ පුරුදු කරපු දේ පුරුදු කළා කියන්න ඕනේ පුරුදු නොකරපු දේ පුරුදු නොකළා අන්න එතන තමයි ගෞතම බුද්ධ ශාසනය බබලන්න පටන් ගන්නෙ ගෞතම බුද්ධ ශාසනය පිහිටන්න පටන් ගන්නෙ එතනයි අන්න ඊට පස්සේ මොකද වෙන්නේ ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා අහනකොට දෙවියනුත් පහදිනවා මිනිසුත් පහදිනවා ඊළඟට දෙවියොත් ඒ ධර්මයේ හැසිරෙනවා මිනිස්සුන්ත් ඒ ධර්මයේ හැසිරෙනවා ධර්මයේ හැසිරෙනකොට මොකද වෙන්නේ ඒ ඇතුළු ගුණ ධර්ම වර්ධනය වෙන්න පටන් ගන්නවා උසස් සීලයන් පිහිටන්න පටන් ගන්නවා නොවැඩූ ගුණ දියුණු කරන්න පටන් ගන්නවා නොවැඩූ චිත්ත සමාධි වඩන්න පටන් ගන්නවා සිහි නොකල ධර්මයේ සිහි කරන්න පටන් ගන්නවා ලෝකී යථාර්ථයේ දකින්න පටන් ගන්නවා එතකොට මොකද වෙන්නේ සම්පූර්ණ ජීවිතයේ එයාගේ ජීවිතයේ ආශිර්වාදයක් සැලසෙනවා මේ නිසා පින්වත්නි අපට මේ ලැබිච්ච දුර්ලභම අවස්ථාවක් තමයි ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ ධර්මයෙන් හොඳට පිළිထන කෙනා මරණින් මතු දෙවියන් අතරට යනවා බුදුරජාණන් වහන්සේ හරියට දේශනා කළ විසාකා උපෝසත සූත්‍රයේ මේ උපෝසත ශීලිය අනුසස් හරියට දේශනා කළා තියෙනවා දෙවියන් අතරට යනවා යා එක්තරා අවස්ථාවක උපෝසත ශීලිය ගැන කතා කරද්දී කපිලවස්තු නෝර සාක්‍යයන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළා සාක්‍යිනේ උපෝසත සීල් රකින්න කිව්වා උපමාවක් දේශනා කළා සාක්‍යවරුනි යම්කිසි කෙනෙක් පඩියක් ගන්නවද කහවණු 10ක දවසට ඒ පඩියේ ලොකු ගාණක් නේද කිව්ව හොඳ ලොකු ගාණක් කිව්වා උන්වහන්සේ පඩිය වැඩි කළා කිව්ව දවසකට කහවණු ලක්ෂයක ආදායමක් ඉපැද්දෙව්වොත් ඒ වගේ අවුරුදු 100ක් යායේ රස්සාව කළොත් මොන තරම් ධනයක් උපයාද ස්වාමීනි හිතන්න බැරි තරම් ධනවතෙක් වෙනවා කිව්වා ඒ වගේ තමයි කිව්වා එක දවසක උපෝසත සීලේ මහත්ඵලයි මහානිසංසයි කිව්වා කියලා දිව්‍ය ලෝක ගැන විස්තරයක් කළා මේ වගේ දෙවියන් අතරට යනවා කිව්වා එතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේ දෙවියන් අතරට යන්න කියලා දේශනා කළා තියෙන මොකද ඒ තුලින් කෙනෙකුට ආයමත් කල්යාණ මිත්‍ර සම්පත් උදා වෙනවා හරි ලස්සන විස්තර ඔබට බලා ගන්න පුළුවන් දීඝනිකායේ තියෙනවා සක්කපඤ්ඤ සූත්‍රයේ ජනවසබ සූත්‍රයේ සංයුතනිකායේ තියෙනවා දේවතා සංයුත්තේ දේවපුත් සංයුත්තේ මේවන් බොහොම ලස්සනට දෙවිවරුන් ගැන විස්තර දැනගන්න පුළුවන් මේ අපි හිතන දාතිය මේ පින් දහම් කරන්න බැරි අබ්බගාතය කොටසක් නෙවෙයි ඒ නිසා දෙවියන්ටත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න පුළුවන් මිනිසෙන්ටත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න පුළුවන් ඒ නිසා ගෞතම බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන හිත පහදවා ගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය ගැන හිත පහදවා ගන්න. උන්වහන්සේගේ ධර්ම මාර්ගයේ හැසිරෙනා වූ ශ්‍රාවක සංඝ රත්නය ගැන හිත පහදවාගෙන සන්තෝෂයට පත් වෙන අනේමට උතුම් ලාභයක් මේ ලැබුණේ අනේ මටත් මේ ගෞතම බුද්ධ ශාසනයේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම වාසනාව උදා වේවා සාදු සාදු සාදු පූජනීය කිරිපත්කොඩ ඥානানন্দ බුද්ධ පුත්‍රයන් වහන්සේ දසදහස් සංඛ්‍යාත සුදු වතින් සැරසුණු අෂ්ටාංග සීලය සමාදන් වූ සදහවතුන් අභිමුව මේ ශාන්ත සුන්දර පරිසරයේ මලියදේව මහරහතන් වහන්සේ වැඩ සිටි අඩවියේ පිහිටුවා තිබෙන ඉබ්බාගමුව මහා මූකල න්‍යාය අසපුවේදී ධර්ම දේශනාව පැවැත්වීමෙන් අනතුරුව අපේත් සතුට සොම්නස එයයි.